භික්ඛවේ අරිය සත්‍යානං අනනුබෝධං අප්පටිවේදා ඒවමිදං දීගමද්දානං සංසරිතං සන්දාවිතං මමංචේ වෙතුම්හා කංචේ. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ ලෝතුරා සම්බුද්ධත්වයට පැමිණ වදාළේ ලෝවැස ජනතාව විසින් දාන සීලාදී කුසල ධර්මයන් රැස් කරවා සුගති සැපයට පැමිණවීම පිණිස නොවේයි. ලෝක ධාතුවේහි සියල්ල ආબોධ කරගත් තථාගතයන් වහන්සේගේ එකම අපේක්ෂාව ලෝක ධාතුවෙන් එතර වූ ලෝකෝත්තර නිර්වාණ ධාතුව ආબોධ කරවීමයි. එනිසාම සර්වඥන් වහන්සේගේ 45 වසර මුළුල්ලේ දෙසූ අමා දහම චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්බන්ධ කොටගෙනම දේශනා කොට වදාරා තිබෙනවා. බොහෝ සෙයින් කවදාකවත් බණපදයක් නොඇසූ අයට අනුපිළිවෙල දේශනාවක් පවත්වනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව කතා, ඕකාර කතා, සංකිලේශ කතා, නෙක්ඛම්මේ ආනිසංස කතා කියන මේ කතා 7 අනුපිළිවෙල දේශනා පවත්වලා අන්තිමට දේශනා කරනවා සාමුක්ඛංසිකා ධම්මදේශනා කියන චතුරාර්ය සත්‍ය ධර්මය. මුලින් සඳහන් කළ දේශනා පේළියට සවන් දෙන අයගේ සිත සමාධිගත වෙනවා. ඒ සමාධිගත වීමෙන් පසුව නීවරණයන්ගෙන් තොර වූ ඒ සිතට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පහසු වෙන බැවින් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කිරීමෙන් හේතු සම්පත් ඇති අය සෝවාන් ආදී මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කර ගන්නවා. එවැනි දේශනාවකුයි අද මේ ධර්ම දේශනේට මාතෘකාව. මේ මාතෘකා කළ දේශනාව සඳහන් කරනවා කෝටි ග්‍රාම සූත්‍රය කියලා. කෝටි ග්‍රාම සූත්‍රය මහා පරිනිර්වාණ සූත්‍රාන්ත දේශනාවටත් මේ ඇතුළත් වෙනවා. ඒකම සංයුත්ත නිකායත් මේ දේශනේ සඳහන් වෙනවා සත්‍ය සංයුත්තයේ. එනිසා මේ දේශනේ අපේ වේලාවේ පමණින් ජඹුරු දහම් කරුණු සරල බසින් තේරුම් ගැනීමට පහසු වෙන හැටියට දේශනා කරන්ට සවන් දීමට සූදානම් වෙමු. ධර්ම දේශනාව දේශකයන් වහන්සේට නිවන් දොරටුවක්, ධර්ම ශ්‍රවණයේ ශ්‍රාවක පිරිසට නිවන් දොරටුවක්. නිවන් දොරටු පහයි තියෙන්නේ බුද්ධ ශාසනයේ. බණ ඇසීම, බණ දැසීම, ධර්ම සජ්ජායනාව, ධර්ම සම්මාසනය, භාවනාව. ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණාදියත් නිවන් දොරටු වන්නේ භාවනාවක් වැඩෙනසේ හිත යොදාගෙන කයත් වචනයත් සිතත් තන්පත් කරගෙන ධර්ම දේශනා කිරීමෙන්, ධර්ම ශ්‍රවණේ කිරීමෙන්. එනිසා මේ මොහොතේදී අපි සීලු දෙනාම ගත කරන විනාඩියක් තත්පරයක් ගානේ අන්‍ය විහෙත නොවේ මේ දහම් කතාව දේශනා කරන්නට සවන් දීමට අදිෂ්ඨාන කර ගනිමු. එයින් ජනිත වෙන කුසල සම්භාර ධර්මයේ අප සීලු දෙනාට මේ පින් අනුමෝදන් කරන ලබන තමන් අමින් අභාව ප්‍රාප්ත ඥාතීන්ට හා ආදක්ෂක දෙවියන් සහිත සමස්ත ලෝකයාට අමා මහ නිවන් සුව පිණිස වේවා කියන අදිෂ්ඨානය ඇති කර ගනිමු. සරුවක්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වෙනි වසරේදී වස් වැසීමට ප්‍රථමයෙන් තමන් වහන්සේ වැඩම කරවන්ට යෙදුණ චාරිකාවක මේ චාරිකා ගමනේදී පාතලී ගාම කියන ප්‍රදේශයට වැඩම කරවන්ට යෙදුණා. පාතලී ගාම කියන්නේ ගංගානම් ගඟෙන් කඩගහනුවර පැත්තට අයිති වෙන කොටසේ. ඊළඟට ගංගානම් ගඟෙන් එගොඩ විශාලා මහනුවරට අයිති වෙනවා. ඒ පාතලී ගාම වාසී ජනතා බොහෝම ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ. බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝ පිරිස 500 ගෞරවයෙන් පිළිඅරගෙන සියලු නැවතුම් පාසුකම් සලසලා දුන්න සන්තාගාර ශාලාවේ ඒ කාලයේදී පාටලී ග්‍රාම ආශ්‍රිතව පාටලී පුත්‍ර නගරය නිර්මාණය වෙමින් තිබුණ අජාසත් රජතුමාගේ විධානයෙන් සුනීද වස්ස කාලිකේන මගධ මහා මාත්‍යන් දෙන්නගේ සංවිධායකත්වයෙන් බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ පිළිගත් සදාවත් බෞද්ධයෝ රාත්‍රියේ පෙර යම් කාලයේ ධර්ම ශ්‍රවණය කළා. සර්වඥන් වහන්සේ ඒ දවසේදී පංචශීලයේ නොරැකීමේ ආදීනව පහක්, පංචශීලයේ ආරක්ෂා කර ගැනීමේ පිරීමේ ආනිසංස පහක් මැනවින් සවිස්තරව දේශනා කොට පිරිස නැගී ගියාට පසුව රාත්‍රියේ මැදි යම් කාලයේ විවේක ගත්තා. අලියම් කාලයේ සරුවඥන් වහන්සේ ලිමානේ සක්මන් කරමින් සමවස්ව වින්දා. ඒ වෙලාවේ දකින්න ලැබුණ අහස පුරා තෞතිසාමේසි දෙවි දේවතාවෝ අහසේ සීමා ආරක්ෂා කරන්නේ පෙළමේ සිටන හැටි. ආනන්ද ස්වාමීන් වහන්සේ උදේ පාන්දරම දේශනා කළ ආනන්දයේ මේ සුනීද වස්සකාර මගධ මහා මාත්‍යෝ දෙන්න මේ පාටලී ග්‍රාම නගරය නිර්මාණය කරන්නේ තෞතිසාවේශ දෙවියන් එක කතා කරගෙන වගේ කියලා. ඒ මොකද මේ දේවතාවෝ මේ වැඩ කරන වාස්තු විද්‍යාඥයන්ට ආවිෂ්ඨ වේදවා. ඒ ආවිෂ්ඨ වෙලා ඒ තැන් පෙන්නන මෙන්න මහරජුරවන්ට මෙතන මාලිගාව, මෙන්න උපරජුරවන්ට මෙතන මාලිගාව, මෙන්න අගමැතිතුමාට මෙතන මාලිගාව ආදී වශයෙන් ඒ සුදුස්සන් තැන් පෙන්නනවා. ඒ වාස්තු විද්‍යාඥයෝ ඒවා ඒ තැන් සලකුණු කරනවා. අන්තිමේදී බුදුරජාන් වහන්සේ නිමිත්තෙන් දේශනා කළා ජම්බුද්දීපයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයේ වන්නේ මේ පාටලී ග්‍රාම නගරයයි කියලා. බුද්ධ ශාසනයේ දඹදිව පවත්නා පවත්නාතා මේ නුවර අගනුවර වෙන බව වහන්සේ දේශනා කළා. පසුදා උදෑසන සුනීද වස්සකාර මගධ මහා මාත්‍ය දෙන්න බුදුපාමොක් සංගරුවනට ප්‍රණීතව දානය පිරිනැමුවා. අවසානයේදී සාරවත්ඥන් වහන්සේ අනුමෝදනා දේශනා කොට ගංගානම් ගඟෙන් එගොඩ විශාලාම නුවර බලා වැඩම කරවන්න යෙදුණා. විශාල වසා පතනයකින් ගඟ දෙගොඩ තලා ගලනවා. මහා ජනතාව උරුපාරු සකස් කරගන්නවා. බුදුපාම සංගරුවන කිසිම උරුපාරුවක් නැතුව ඉරිදී බලෙන් එගොඩට වැඩියා. එතෙන්දී ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. එගොඩට වැඩිනකොටම ලැබෙන්නේ කෝටික් ග්‍රාම කියන ප්‍රදේශයයි. ඊට කෝටික් ග්‍රාම කියන්නේ වැදගත් ඉතිහාසයක් සම්බන්ධවයි. පිනතුන් අහලා ඇති අවුරුදු අසංකේය ආයුෂ කාලයේදී තවතිසා දෙවොලවෙන් චුත වූ නලකාර දීපුත්‍රයා මනුලව මහා පනාද නමින් ශක්ති රජබාට පත් වුණා. එතුමාට 25 යදුන් උස ඇති එවාගේම සත්‍රෝනේ නිර්මිත දිව්‍යමය මාලිගාවක් පහළ වුණා. එතුමාගේ ඇබෑවෑමෙන් එම මාලිගාව පොළවේ ගිලුණා ගංගානම් ගඟ ආශ්‍රිතව. ඒ පොළවේ ගිලුණා වූ මාලිගාවේ හරියටම මුදුන පිහිටා තියෙන්නේ මෙන්න මේ කෝටික් ග්‍රාම කියන ප්‍රදේශයටයි. එනිසා තමයි එතන කෝටික් ග්‍රාම කියලා නම ඇති වුණේ. එහිදී බුදුපාමොක් සංගරුවන පිළිගත් සදාවත් බෞද්ධයෝ නැවතුම් පාසුකම් සලසලා ධර්මදේශනයට ආරාධනා කළා. ඒ මොහොතේදී තමයි කෝටික් ග්‍රාම සූත්‍රය දේශනා කොට ආදාරණ්ඩ යෙදුනේ. මාතෘකා කළ සූත්‍ර පාඨයේ තේරම මෙහිමයි. චතුන්නම් භික්ඛවේ අරිය සත්‍යානං අනනුබෝධා අප්පටිවේධා ඒවමෙදන් දීගමද්දානං සන්දාවිතං සංසාරිතං මමංචේව තුම්මාකංචේ. මානෙනි චතුරාර්ය සත්‍ය ධර්මයේ සතර මාර්ගඵල නුවණින් ආબોධ නොකල නිසා ප්‍රතිවේද නොකල නිසා මටත් ඔබ සෑම දෙනාටත් අනවරාග්‍ර වූ අගමුල කිව නැකා වූ මේ දීර්ඝ සංසාරේ උත්පත්ති මරණ වශයෙන් සංසරණය කරන්න අවදින්න සිද්ධ වුණා. ඒ කවර විදිහේ චතුරාර්ය සත්‍ය ධර්මයක්ද? දුක්ඛාර්ය සත්‍යය, සමුදයාර්ය සත්‍යය, නිරෝධාර්ය සත්‍යය සහ මාර්ගාර්ය සත්‍යය. මානිනි මෙන්න මේ ආරි සත්‍ය හතර ආબોධ නොකිරීම නිසායි අපි මේ දීර්ඝ සංසාරයේ උත්පත්ති මරණ වශයෙන් නැවත නැවත සංධාවනේ සංසරණේ කෙලී ඇවිද්දේ. මානිනි දැන් අප විසින් මේ චතුරාරි සත්‍ය ධර්මයේ ප්‍රතිලාභ කරගන්න සමර්ථ වුණා. ඒ කියන්නේ සතර මාර්ග සතර ඵලක් ඥානයෙන් මේ චතුරාර්ය සත්‍ය අපි දැකගත්තා ප්‍රතිවේද කරගත්තා. මේ නිසා අපේ సంతාන තුළ භවයෙන් භවයේ තිස්පන්ද පරම්පරාව ගෙනියන්නේ ඒ තෘෂ්ණාව නැමැති භව නැතිව අවසන් වුණා. මුලින්ම සිඳී ගියා. මින් ඉදිරියට අපට මේ භවයෙන් භවයට යන තෘෂ්ණාව ආත්ම භව සංඛ්‍යාත ස්කන්ධ මවාපාන්නේ නැත. කියන මේ ප්‍රකාශනයේ කරමින් අවසානයේදී ප්‍රීති වාක්‍යයක් වශයෙන්ම ධාතා දෙකකින් ධර්ම දේශනා කොට වදාලා චතුන්නං අරිය සත්‍යානං යථා භූතං අදස්සනා සංසිතං දීගමද්දානං තාසුතාස්වේව ජාතිසු තානි ඒතානි දිත්තානි භවනෙත්ති සමූහතා උච්චින්නං වලං දුක්ඛස්සේ නතිදානි පුනබ්භවෝ. මහණෙනි චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධ නොකිරීම නිසා මේක් මේක් જાතියෙහි අපි උත්පත්ති මරණ වශයෙන් මේ සංසාරේ ඇවිද්දා. මානෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අප සියලු දෙනා විසින් ආબોධ කරන්න යෙදුණා. මින් ඉදිරියට ඒ ආත්ම භව සංඛ්‍යාත ස්කන්ධ පරම්පරාව භවෙන් භවයට ගෙනියන භව නැති කියන තෘෂ්ණාව සම්පූර්ණයෙන් සාමුලින් විනාශ කළා. මින් ඉදිරියට අපට එවැනි සංසාර ගමනක් ඇත්තේ නැත කියන එක පහදා දෙමින් දේශනාව සමාප්ත කොට වදාලා. ඒ දේශනාව බොහෝ දෙනාට ධර්මාභෝධය පිණිස හේතු වුණා. පින්තුනි දැන් අපි සලකා බලමු මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධ කර ගැනීමයි අපි සීල දනාගේ පරමාර්ථය. යම් දාසක අපි තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගිය තැන් පටන් අපේ එකම පැතුම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපේ සරුවඥන් වහන්සේද ස්වයංභූ ඥානෙම සාක්ෂාත් කරගත් ධර්මයක්. ආලාර කාලා මුද්දකර පුත්‍රයන් වෙත වැඩමකට වදාළ අවස්ථාවේදී ඔවුන් සමීපයේ කළ සාකච්ඡා පමණින් බෝසතුන් වහන්සේට පුළුවන් වුණ අස්ස සමාපatti උපදවන්ද. නමුත් එයින් චතුරාර්ය සත්‍ය ආબોධ වන්නේ නැහැ. එනිසා තමන් වහන්සේ කිං කුසල ගවේෂීව ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ආબોධයේ සොයමින් තමන් වහන්සේ දුෂ්කරවත පිරුවා අවුරුදු 6කට ආසන්න කාලයක් ඉන් අනතුරුව මැදුම් පිළිවෙත අනුගමනය කරන්න යෙදුණ. මැදුම් පිළිවෙත අනුගමනය කරමින් තමන් වහන්සේට පුළුවන් වුණා නැවතත් අෂ්ඨ සමාපත්තිය හා පංච අභිඥා බලය ප්‍රතිලාභ කරගන්න පුළුවන් වුණා. බුදු වීමට ආසන්න මේ කාලය තුළ අතීත භව සංසාරයේ පුබ්බේ නිවාස ඥාණයෙන් දැකවදාලා එවාගෙම දිබ්බ චක්ඛු ඥාණයෙන් මරණ උපදින සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් හිත ඇති හිත නැති සෑම දෙයක්ම දැක ගන්න සමර්ථ වුණා. එවාගෙම තමන් වහන්සේගේ సంతානෙහි අනිකුත් අභිඥා බල පහළ වූ බැවින් තමන් වහන්සේට පුළුවන් වුණා අතීත අනාගත වර්තමාන තුන් කාලයේ පිළිබඳව නිස්පන්ද පරම්පරාව පෙළි පෙළි ආවහට දැක ගන්න සමර්ථ වුණා. එනිසාම තමන් වහන්සේට ආත්ම විශ්වාසයක් ඇති වුණා. මට දැන් පුළුවනි යම් අවස්ථාවකදී මගේ సంతානෙහි කවදාකවත් නොදුටුවා වූ ආරි සත්‍ය අවබෝධ කරගන්න මට දැන් පුළුවනි කියන ස්ථාවර විශ්වාසයක් උන්වහන්සේට පහළ වී තිබුණා. විසක් පොය එක දවසේ කියලා අලියම් කාලයේ තමන් වහන්සේට පංචමහා සිහිනයක් දකින්න ලැබුණා. එයින් දුන් වහන්සේ තීරණය කරගත්තා. එවැගේම පසුදා උදෑසන අජපාල නුගරුක් මල පිදුසුඟා වැඩීමට වේලා වෙනතුරු ඉන්න අවස්ථාවේදී කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආව සුජාතා සිටුදේවි විසින් ප්‍රණීත වූ අසම්බින්න වූ සීර පායාස පූජාව කරනු ලැබුණා. තමන් වහන්සේ නිරංජන නන්දියේ පෑන් පාස් වෙලා කිදිපිදු වළඳලා එදවස් හවස් වෙනතුළු සම්වස්සෝයෙන් වැඩ සිටියා. සවස් වෙන අවස්ථාවේදී මැවිය පෙනී ගියා සරසීගත් මාර්ග පිළිවෙත මාර්ග පෙත. ඔය අවස්ථාවේ හම්බ වුණ පින්වත් බ්‍රාහ්මණ පඬිවරයෙක් කුසතනමිති අටක් එතුමා පිළිගැන්නුවා. සියලු බෝසතුන් වහන්සේලා බුදු වෙන්නේ කුසතනමිති එළලා ඒ ආසනේ උඩයි. එනිසා සරුවඥන් වහන්සේට එදේක කුණීර්ධියෙන් ලැබුණා. ඊළඟට බෝධි මණ්ඩලයේ වෙත පැමිණලා දකුණු දිග, බටහිර දිග, උතුරු දිග බැලුවා. ඒ තැන් ගිලාබස්නාක්මෙන් පෙනී ගියේ බැවින් නැගෙනහිර දිස බැලුවා. එතෙන්දී බොහොම නිශ්චල භූමියක් පැවති නිසා කුසතනමිති එළන්න යෙදුණ වාඩි වෙන්න ඉස්සර තියෙන ආසනයක් පහළ වුණා. පෙර ජාති ජාතිවල බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට දෙමව්පියන්ද ගුරුතුමන්ද සෙල්ලතුන් අසුන් පනවා කළ කුසලානුභාවයෙන් තමන් වහන්සේට ආසනයක් පහළ වුණා. මේ ආසනය හඳුන්වන වජ්‍රාසනය කියලා. මේ ආසනයට වජ්‍රාසනය කියන්නේ නිකන් නෙමෙයි. නුඹින්දී ඇති අදිෂ්ඨානයකින් වාඩි වූ ආසනය නිසායි. තමන් වහන්සේ මේ ආසනයේ වාඩි වුණේ නැගෙනහිර දිග බලාගෙන බෝධීන් වහන්සේට පිටදීගෙන අදිෂ්ඨාන හතරක් හිතේ දරාගෙනයි. මගේ ශරීරයේ මස්ලේ වියලෙතොත් වියලේ යෙත්වා සම් නාර ඇත පමණක් ශේෂ වෙතොත් ශේෂ වේවා. කුරුස ශක්තියෙන් කුරුස වීරියෙන් කුරුස පරාක්‍රමයෙන් පැමිණිය යුතු ආශ්‍රවක්ෂය කර ඥානයට නොපැමිණ මේ ආසනේ නොබිඳින්නේ මේ කියන අදිෂ්ඨානය ඇති කරගත්තා. මෙන්න මේ අදිෂ්ඨානය නිසායි වජ්‍රාසනය කියලා මේට නමක් හඳුන්වන්නේ. ඊළඟට තමන් වහන්සේට පුළුවන් වුණා රාත්‍රියේ පෙරයම් කාලයේදී, ඒ කියන්නේ ඉරදස යන්නමත් වෙනම වසවත් දීපුත්‍රයා සපිරිවරින් පලවා හරිය පාරමී අදිෂ්ඨානයෙන් ඉන්නතුරු පුබ්බේ නිවාස ඥානයේ තුන් වහන්සේ සිට යෙදුවා. ප්‍රමාණ කරන්න බැරි තරම් අසංතේය අප්‍රමේය කල්ප ඈතට ඈතට තමන් වහන්සේ ගිස්වන්ද පරම්පරාව පේලියට පේලියට දකින්න සමර්ථ වුණා. ඒ භවයන්හිදී තමන් වහන්සේ කළ කුසල් ලකුසල් වින්ද සැපදු ලැබුණු සම්පත් නම් ගොත්තාදී සියල්ලම තමන් වහන්සේට මැනවින් පෙනී ගියා. එවාගේම භවයෙන් භවයට මේ ස්කන්ධ පරම්පරාව අවිද්‍යාව තෘෂ්ණාව එවාගේම උපාදානයේ කර්මයේ සංස්කාරිතේන මේ හේතු ප්‍රත්‍ය පහක් සම්බන්ධ කරගෙන ඊළඟ භවයේ ප්‍රතිසන්දි ලැබුණ ඇතිත් උන්වහන්සේට මැවී පෙනී ගියා. ප්‍රතිසම්පාදයේ අනුව උන්වහන්සේට තේරුම් ගත්තා. ඊළඟ රාත්‍රියේ මැදියම් කාලයේදී දිව්‍යං චක්ෂුර විඥානේ මෙහි යෙව්වා. ඒ අවස්ථාවේදී තමන් වහන්සේට පෙනී ගිය අතීතයේ දින හතක් අනාගතයේ දින හතක් සහිත මේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේ පිළිබඳ සියල්ල දැකීමේ නුවණ පහළ වුණා. මෙසේ බුද්ධත්වයේ ලබන්න ප්‍රථමයෙන්ම ස්කන්ධ පරම්පරාව පේලි පේලි යන ඇති තමන් වහන්සේ ආબોධ කරගත් බැවින් එම විදර්ශනාවට අරමුණක් කරගත්තා. පටිච්ච සමුප්පාදයන්ව හේතු ප්‍රත්‍යයන් අනුව මේ ස්කන්ධ පරම්පරාව භවයෙන් භවයට පේලියට පේලියට එන ඇති උන්වහන්සේට මැනවීම විපස්සනාත් නඟන්න පුළුවන් වුණා. අවිද්‍යා සංස්කාර එවැගේම තණ්හා උපාදාන කර්ම භව කියන මේ හේතු නිසා ප්‍රතිසන්දිය ඇති වෙන ඇති, ප්‍රතිසන්දිය නිසා නාම රූප ඇති වෙන ඇති, නාම රූප නිසා ආයතන ඇති වෙන ඇති, ආයතන නිසා ස්පර්ශ ඇති වෙන ඇති, ස්පර්ශ නිසා වේදන ඇති වෙන ඇති, වේදනා නිසා නැත තෘෂ්ණාව පහළ වෙන ඇති, තෘෂ්ණාව නිසා උපාදාන පහළ වෙන ඇති, උපාදාන නිසා කර්ම භවය ඇති වෙන ඇති, කර්ම භවය නිසා උපපත්ති භවයන් උත්පත්ති ජාතිය ලැබෙන ඇති, ජාතිය නිසා ජරා මරණ ලැබෙන ඇති, ජරා මරණ අතරත් දේශෝක පරිදේව දුක්ඛ දෝමන සූපායාස ලැබෙන ඇති උන්වහන්සේට මැනවින් දකින්න පුළුවන් වුණා. එම තීක්ෂණ ලෙස සියුම් ලෙස අතිශයින්ම සියුම් ලෙස බෙද බෙදා උන්වහන්සේ විපස්සනාව ලැබුවා. අලුයම් කාලයේ වෙනකොට දසදහසක් වල දසදහසක් ලෝක ධාතු වල ආලෝකය දෙන සූර්ය මණ්ඩල දසදහසක් පහළ වුණාට වඩා තීක්ෂණ වූ අතිශයින්ම විෂද වූ ප්‍රඥා ආලෝකයේ පහළ වීමෙන් ඊටාම සියුම් වූද නාම රූප පරම්පරා විස්කන්ධ පරම්පරා මැනවින් තේරුම්ගෙන ඒ වාගේ ත්‍රිලක්ෂණයේ මැනවින් වටහා ගනිමින් අලුයම් කාලයේ වෙනකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ සතර මාර්ගඥානයට අනුරූප අවබෝධ කරගෙන තමන් වහන්සේ දස බල ඥාන, චතු විසරද ඥාන, චතු පරිසම්යදා ඥාන, ශාන්විද බුද්ධ ධර්ම, සත් අවිඥා ධර්ම ආදී කොට ඇත්තා වූ සරුවක්නිකාඥාන ප්‍රතිලාභයෙන් ලෞතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වේවදාලා. ඊමේ සරුවක්ඥන් වහන්සේ සාමි සද්දාසක් පුරාම එම බෝධි මණ්ඩලයේ සම්මේ සිටගෙන සමාපත්තිසෝ විඳලා හත්වෙනි දවසේ නැතෙනව සම්මාසනය කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම ආදී වශයෙන් සම්මාසනය කරමින් පුදුම විදිහේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට තමන් වහන්සේට අටවෙනි සතියේදී බ්‍රහ්ම ආරාධනයේ පිළිගෙන ධම්සක් දේශනේ සඳහා වර්ණස් නුවර සමීපයේ ඉති ඉසපතනාරා මිගදායට වැඩම කරවලා පංච වර්ගයේ ස්වාමීන් වහන්සේලා අමතලා මේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත අනුත්තර ධර්ම චක්‍ර ප්‍රවර්තන සූත්‍රාන්ත දේශනාව පවත්වන යෙදුණා. ඒ දවසේ අතිශයම ආචාර්ය දවසක්. තමන් වහන්සේ ප්‍රතිසන්දි ගන්න දවසේ, උත්පත්ති සිදු වෙන දවසේ, බුදු වෙන දවසේදී දසදහස් සක්වල ප්‍රාත්‍යහාරය සිද්ධ වන එක්තරා කාල සීමාවක් පමණයි. නමුත් මේ ධම්සක් පවතුන් දෙසූ දවසේදී මුළු හැටපෑ මුළුල්ලෙහිම දසදහස් ලෝක ධාතුවල පුදුමාකාර ප්‍රාත්‍යහාරය සිද්ධ වුණා. ඔය අවස්ථාවේදී සරුවක්ඥන් වහන්සේ පංච වර්ගීය ස්වාමීන් වහන්සේ අමතා දේශනා කොට වදාළේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ. එයින් දුක්ඛ සත්‍යයේ පද කීපයකින් පහදා දුන්නා. ජාති, ජරා, ව්‍යාධි, මරණ හතරයි. ඊළඟට අප්පිය සංපයෝග, පිය විප්පයෝග, ඉච්ඡා විඝාත, පංචෝපාදානස්කන්ධ කියන පද අටකින් දුක්ඛ සත්‍යය තෝරලා දුන්නා. අවසූත්‍ර දේශනාවලදී පද 12කින් මේ දුක්ඛ සත්‍ය පාදා දීලා තියෙනවා. ජාති, ජරා, මරණ තුනයි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස පහයි, අටයි, අප්‍රිය සංප්‍රයෝග, පී විප්‍රයෝග, ඉච්ඡා විඝාත, පංච උපාදානස්කන්ධ කියන සියල්ල පද 12යි. ඒ පද 12ට සීලම දුක්ඛ සත්‍ය සම්පින්දනය වෙනවා. ඊළඟට සමුදේ සත්‍ය සඳහා තමන් වහන්සේ පද තුනක් ඉදිරිපත් කරන්න යෙදුණ කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව, විභව තෘෂ්ණාව කියලා. නිරෝධ සත්‍ය සඳහා එකම පදයක් දේශනා කළා. ඊළඟට මාර්ග සත්‍ය සඳහා පද අටක් ඉදිරිපත් කරන්න යෙදුණ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. පද සියල්ල 24යි. මේකට කියන්නේ සූවිසි අර ධර්ම චක්‍රය කියලා. ගරාණි 24කින් යුක්ත වූ ධර්ම චක්‍රය. මේක ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ හැර කිසිම ශ්‍රමණ, බ්‍රාහ්මණ, දිව්‍ය, මාර, බ්‍රහ්මාදි කෙනෙකුට පවත්වන්න බැරි ධර්ම චක්‍රයක්. එදා ඒ දවසේදී පැවැත් වූ ධර්ම චක්‍රය ගැන භූම්‍යස්ත දෙවියන්ගේ පතන් අකනිතා බමතලේ දක්වා දෙවියෝද බ්‍රහ්මයෝද පුදුමාකාර සාධුවන නම් වෙමින් ඒ දේශනේ ගැන ස්තුති පූජා පවත්වන්න යෙදුණා. කිසිම දෙවියෙකුට, මාරියෙකුට, බ්‍රහ්මියෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට පවත්වන්න බැරි මේ අනුත්තර ධර්ම චක්‍රයේ වාරාණසී සිපතනාදාම මිගදායේදී තථාගතයන් වහන්සේ විසින් පවත්වන්න යෙදුණ කියලා. දැන් අපි සලකා බලමු මේ දුක්ඛ සත්‍යය කියන්නේ කුමක්ද කියලා. බෝසෙන් සිතන්න පුළුවන් දුක්ඛ සත්‍ය කියන්නේ කායික වශයෙන්, මානසික වශයෙන් එන්නේ දුක්ඛ වේදනා පමණයි කියලා බොහෝ දෙනා හිතන්න පුළුවන්. නමුත් මේ දුක්ඛ සත්‍ය කියන්නේ කෙසේ මෙසේ සුළුපටු දෙයක් නෙමෙයි. මුළු ලෝකෙම පැතිරී තියෙන ධර්මතාවක්. දුක්ඛ සත්‍ය මේකේ නිර්වචන වශයෙන් හඳුන්වනවා ඉතා පැහැදිලි තේරුමක්. පාලියෙන් කියන්නේ දුක්ඛං කියන වචනේ නෙමෙයි. දුක්ඛං, දුක්ඛං කියන තැන පද දෙකක් තියෙනවා. දූ කියන උපසර්ගයයි, කං කියන නාමපදයයි. දූ කියන උපසර්ග වචනෙන් කියවෙන්නේ දුෂ්චරිත, එවාගෙම දුෂ්ට, දුර්ජන කියන වගේ නරක, නින්දිත, කැත කියන තේරුමක්. එවාගෙම කං කියන මේ නාමපදයෙන් කියවෙන්නේ හිස්තන අවකාශය. අහස කියන එක හිස්තනක්. කිසි දෙයක් නෑ අහස. අදට ආකාශය. එතකොට දුක්ඛං කියන දෙක සංදි වෙනවා. දුක්ඛං කියන මේ පද දෙක සංදි වුණාම නිංගිත වූ හිස් වූ දෙය කියන තේරුම එනවා. නින්දිත වූ හිස්සුදේ. යමක් නින්දිත නම් හිස් නම් ඒක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. සත්‍ය වශයෙන් ඒක සත්‍යයක්. තත අවිතත අනඤ්‍යත කියලා. ඒකාන්ත සත්‍යයයි අසත්‍යයක් නොවේමයි වෙන සත්‍යයකොත් නොවේමයි. එනිසා ඒ දුක්ඛ සත්‍යයක්මයි කියන එක බුදුරජාන් වහන්සේ අපට උපදේශ දේශනා කරලා තියෙනවා. එහිදී සඳහන් වෙනවා එකක් එකක් ගන්න මේ දුක්ඛය පිහිටා තියෙන හැටි, ලැබෙන හැටි. දැන් අපි සලකා බලමු ජාති කියන මේ වචනයෙන් කියවෙන උත්පත්තියේ. උත්පත්ති කියනකොට අණ්ඩජ, ජලාභජ, සංසේදජ, ඕපපාතය කියන අවස්ථා හතරකට උත්පත්ති සිද්ධ වෙනවානේ. බිජුවටින් හට ගන්නවා සත්‍යයෝ, මෞකුසින් දිහ වෙනවා ක්ෂීර පායේ සත්‍යයෝ, සංසේදජ වශයෙන් තෙතම නැත්තන් වල සත්‍යෝ පහළ වෙනවා. කිසිම සම්බන්ධතාවක් නැතුව සකලාංග සම්පූර්ණ වෙයි කියතියේ ඕපපාතික වශයෙන්ද සත්‍යෝ පහළ වෙනවා. ඔය අවස්ථා හතරෙන් කොයි විදිහෙන් පහළ වුණත් ඒකට කියන ජාතිය කියලා. ඒ ජාතිය දුක්ඛ සත්‍යයට අයිති වෙන්නේ මක් නිසාද? එතන තියෙනවා නින්දිත බවක්. එවාගෙම පහත් බවක්, ලාමක බවක්. එවාගෙම හිස් බවක්ද තියෙනවා. මොකක්ද නින්දිත වෙන්නේ? මේ උත්පත්තියට පත්වන්නා වූ ස්කන්ධේ අර කියන ජරා, යාදි මරණ ආදීට පත් වෙනවා. එවාගෙම රාග, දෝෂ, මෝහ ආදී ක්ලේශයන් ද ලක් වෙනවා. මේ පාප කර්මයන් ද හේතුවක් වෙන උත්පත්තියේ. එනිසා මේ උත්පත්තියේ නින්දිතයි. ඊළඟට මේක හිස් වෙන්නේ මක් නිසාද? නিত্য සාරයෙන් හිස් දෙයක් නিত্য නැහැ. එවාගෙම සුභ සාරයෙන් හිස් දෙයක්. සුභයක් මෙහි ඇත්තේ නැහැ. එවාගෙම සැප සාරයෙන් හිස් දෙයක්. සැපයක් මෙහි ඇත්තේ නැහැ. ආත්ම සාරයෙන් හිස් දෙයක්. ආත්ම ස්වභාවයක් මෙහි ඇත්තේ නැහැ. නিত্য සුභ සුඛ ආත්ම කියන මේ හිස්සු බැවින් මේකට කියනවා තුච්ඡාර්ථය කියලා. නිසා නින්දිත වූ තුච්ඡ වූ බැවින් ජාතිය දුක්ඛ සත්‍යය. ජරාවත් ඔය වාගේ. ව්‍යාධියත් ඒ වාගේ. මරණයත් එහෙමයි. ශෝකය, පරිදේවය, දුක්ඛය, ໂමනස්සය, උපායාසය, අප්‍රිය සංප්‍රයෝගය, ප්‍රිය විප්‍රයෝගය, ඉච්ඡා විඝාතය, පංච උපාදානස්කන්ධය සියල්ලම මේ කියන්නේ නින්දිතාර්ථයෙන්, තුච්ඡාර්ථයෙන් දුක්ඛ සත්‍ය නම් වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාලා සෑම දෙයක්ම මේ චතුරාර්ය සත්‍යෙ නම්වා මෙනෙහි කළ යුතු ඇති. ඊළඟට අපි සලකා බලමු සමුදය කියන්නේ කුමක්ද කියන්නේ. ඒවත් කරුණ හතරෙම තේරුම්ගෙන මේක විපස්සනාවට හරවන ඇති අපි තේරුම් ගනිමු. සමුදය, සමුදය කියන මේ වචනයත් පද තුනක් එකතු වෙලා හැදුණි. සං, ඌ, අය කියන වචන තුන. සං, ඌ, අය. සං කියන්නේ උපසර්ගයක්. ඌ කියන්නේ උපසර්ගයක්. අය කියන්නේ නාමපදයක්. සං කියන මේ උපසර්ගයෙන් කියවෙන්නේ සංයෝග, සංගම්ම, සංයුක්ත ඔය වගේ එකට එකතු වෙන අර්ථය ගෙන දෙන අර්ථයක් මේ සං කියන උපසර්ගයෙන් කියවෙනවා. ඌ කියන උපසර්ගයෙන් කියවෙන්නේ උත්පන්න, උදිත, උදාපත්ත ඒ වගේ යම්කිසි දෙයක පහළ වීම අර්ථයේ ඌ කියන උපසර්ගයෙන් කියවෙනවා. අය කියන්නේ හේතුව, කාරණය, නිදානය කියන මේ තේරුමයි. ඒතර පද තුනක් ආශි වෙනවා සංදි විදියෙන්. සාමුදය කියලා. සං කියන බිඳුවට අල්මයන් ආදේශ වෙනවා. ඒ අල්මයන් උයන්නේ පෙකතුන සමු කියලා හැදෙනවා. සමු අය කියන තැනේදී අල් දයන්නක් ආගම වෙනවා. ඒක දය අයන් එක්ක සම්බන්ධ වුණාම දයන්න වෙනවා. එතකොට සාමුදය සමුදය කියන එකේ තේරුම හේතු කාරණා රසක එකතු වීමෙන් දුක්ඛය උපදවන හේතුව කියන එකයි. කර්ම රාශියක් එකතු වීමෙන් දුක උපදවනවා. මොකද්ද මේ කර්ම රාශිය කියන්නේ? අපි මුලින්ම සඳහන් කළා මේ ස්කන්ධ පරම්පරාව එකින් එකට එක හේතුවක් මේ හේතු රාශියක් නිසා පහළ වෙනවා. දැන් පටිසන්ධිය කියන එක ගැන අපි සලකා බලමු. අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වා. එතන සංඛාරා නිසා විඥානං කිව්වා. එතකොට අවිද්‍යාව කියන්නේ නොදන්නාකම. ඒ වගේම තණ්හාව, උපාදානය, කර්මය සංස්කාර කියන පහක් අපට එකතු වෙනවා මේ පටිසන්ධි කියන උත්පත්ති ලබන්නේ. එහිදී අවිද්‍යාව කියන දැන් අපි සලකා බලමු. අපි පෙර ජාතියක යම් භවයක හිටියා. ඒ අවස්ථාවේ අපි පින්කමක් කළා මනුලෝ උපදින්න ඕනේ කියලා. මනුලෝ උපදින්න ඕනේ කියලා අපට එකක් චේතනාවක් ඇති වුණා. අපි දන්නේ නැහැ මනුලෝ කුමක්ද කොයි විදියද කියලා දන්නේත් නැහැ සමහර විට. නමුත් හිතුණා. එතන මනුලෝ කියන්නේ කුමක්ද? මනුෂ්‍යාත්මය කියන්නේ කුමක්ද? මේ විදිහේ නාම රූප දෙකක්, ස්කන්ධ පහක්, ආයතන 12ක්, ධාතු 18ක්, පටිච්චසමුප්පාදාංග 12ක් කියලා අපි දන්නේ නැේද? අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක්, අසුභ දෙයක්, අසාර දෙයක්, නිස්සාර දෙයක් කියලා අපි දන්නේ නැහැ. ඒ නොදන්නාකම දෙකේනවා අවිද්‍යාව. එතකොට මනුෂ්‍ය ලෝකය ගැන අපි නිසියාකාර පරමාර්ථ වාසයෙන් එදා දන්නේ නැතිකම තමයි එදා තිබුණ අවිද්‍යාව. ඒක ලෝභ මූල සිතක පහළ වුණා. ඊළඟට අපට හිතුණ ඒක හොඳයි, ඒක හොඳයි, ඒකට යන්න ඕනේ. මනුෂ්‍ය ලෝකයට යන්න ඕනේ කියලා අපි පින් කරනවා. ඒ හොඳයි හොඳයි කියන එකට ඇලුම් කරන ආශාව තමයි මෙතන තෘෂ්ණාව. මනුලෝක කියන්නේ කාම ලෝකයක්. ඒ කියන්නේ කාම භූමියට අයිති. කාම භූමිය ඔක්කොම තියෙනවනේ 11ක්. එයින් එකක් මනුෂ්‍ය ලෝකය. ඒ කියන්නේ ආශාව ඇතිවීමට කියන කාම තණ්හාව. ඊළඟට අපි හිතුවා අපට මනුෂ්‍ය ලෝකේම තමයි හොඳ. ඒ අපිට දන් දෙන්න, සීල් දකින්න, බණ භාවනා කරන්න, නිවන් මාර්ගය යන්න පුළුවන් මනුෂ්‍ය ලෝකේනේ. ඒ ගැන අපි යම් තේරුමක් එදා තියෙන්නේ නැති. ඒ සඳහා දැඩි ඕනකම ඇති වුණ එතනම ඕනේ මත මනුෂ්‍ය ලෝකේම ඕනේ. අන්න ඒකට කියනවා උපාදානය කියලා. තණ්හාවේ දැඩිකම උපාදානය. තණ්හාවේ දැඩිකම එක්කම එතන ඇති වෙනවා මනුෂ්‍ය ලෝකේ හොඳ ආස්භාවයක් කියලා. ඒක දිට්ඨිය. ඔය දෙකට කියනවා උපාදානය කියලා. තණ්හා දිට්ඨි දෙක. ඊළඟට අපි කුසල කර්මයක් සිද්ධ කළා. එක්ක දානයක් දුන්න, නැත්නම් ශීලයක් සමාදන් ව රැක්කා, නැත්නම් භාවනාවක් කළා. කවරෝ මනුෂ්‍ය ලෝක උපදින්න සුදුසු බලගත් කුසලයක් අපි සිද්ධ කළා. ඒ කුසලයේ සිද්ධ කිරීමේදී ඇති වුණු කුසල චේතනාවට කියනවා මෙතන සංස්කාරය කියලා. ඊළඟට ඒ කුසල චේතනාවට එකතු වුණා චිත්තචෛසික ධර්ම රාශිය. කාමාචර මහා කුසල චේතනාව නම් අපේ හිතේ පහළ වුණේ එතන තියෙනවා චිත්තචෛසික ධර්ම 34ක්. ඒ 34 දෙනාටම කියනවා කර්ම භවය කියලා. කර්ම භවය. එතකොට දැන් කරුණු පහක් එකතු වුණානේ. අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදානය, සංස්කාරය, කර්ම භවය. මේ පස් දෙනා එකතු වෙලා තමයි අපට වර්තමාන භවයෙහි ප්‍රතිසන්ධිය ගෙන දුන්නේ. ජලාභුජ වශයෙන් ප්‍රතිසන්ධිය ගෙන දුන්නා. ඒ ප්‍රතිසන්ධිය ගැනීමෙන් අපි ආත්මභාවයක් ආරම්භ කළා. එයා භවයෙන් එයා භවයට චුත වෙලා පහළ වුණා. ඥාතූපන්න නෙමෙයි, එයා භවයේ සංස්කාර නිසා මේ භවයේ ප්‍රතිසන්ධියක් ආරම්භ වුණා. එතන තියෙන ස්කන්ධ පහක්. එතන ප්‍රතිසන්ධිය ගන්නකොටම රූප කලාප තුනක් අපේ සංකාණයේ කලර රූපේ පහළ වෙනවා. කාය දශක, භව දශක, වัตු දශක. ඊළඟට ඒක තමයි රූපස්කන්ධය. ඊළඟට ප්‍රතිසන්ධි විඥාණය, ඒක විඥානස්කන්ධය. ප්‍රතිසන්ධි විඥාණය කාපට 15 වනා චෛසික ධර්ම 33ක්. උත්පුෂ්ඨ වශයෙන්ම 33ක් ලැබුණා. ඒ 33 ද කියනවා ඒ 33 කියනවා වේදනාව. ඒක වේදනාස්කන්ධයයි. ඒ 33 කියනවා සංඥාව, සංඥාව. ඒක සංඥාස්කන්ධයයි. ඉතිරිචාසික 31 සංස්කාරස්කන්ධයයි. දැන් බලන්න අපි පරිසන්ධි ගත්තා කියන්නේ ස්කන්ධ පහ පහල වුණා. ස්කන්ධ පහක් එතන පහල වුණා. ස්කන්ධ පහට සම්බන්ධව තියෙන ආයතන, ධාතු, ඉන්ද්‍රිය, පටිසමුප්පාද ඔක්කොම තියෙනවා. ඉතින් මේ ස්කන්ධ පරම්පරාව ළඟට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට වැඩෙන්න පටන් ගන්නවා. වැඩෙනවා කියලා කියන්නේ ජරාවටපත් වීම. තම රූප කලාපයක්ම චිත්තක්ෂණ 17 14 බිඳෙනවා. චිත්තක්ෂණ 17 14 රූප කලාප බිඳෙනවා. නමුත් ඒ තරමට උපදීනවා. එක චිත්තක්ෂණයක් අතරත තුන් වාරයක් බැගින් මේ කර්මජ රූප උපදීනවා. එනිසා දවසින් දවස වර්ධනය වෙනවා කලල රූපය. ඒ වර්ධනය වෙනවා කියන්නේ අපි ජරාවට පත් වෙමින් එන ඉදිරියට. ඔය විදිහට ඒ ජරාව යහදී මරණය අරගෙන තමයි අපි උත්පත්තියට පත් උනේ. බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාරන මෙන්න මේ විදිහටයි අර හේතුඵල සම්බන්ධතාවයෙන් ස්කන්ධ පරම්පරාව දිගට ආවේ. එනිසා මෙතන උත්පත්තිය ලබා දෙන දෙවි කෙනෙක් හෝ වෙන කෙනෙක් ඇත්තේ නැත. හේතු ධර්මයන්ගේ සමායෝගයෙන් තමයි උත්පත්තිය සිද්ධ වුනේ. මේකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සමුදය කියන වචනේ. මේ දුක්ඛ සත්‍ය ඇති කරන්නේ මේ හේතු ප්‍රත්‍ය රාශියකට වෙලා. ඒක සමුදය. අපි බොහෝ සෙයින් සමුදය සත්‍ය කියලා කියන්නේ තෘෂ්ණාවනේ. නමුත් තෘෂ්ණාවට පරිවාර තියෙනවා. ඔය තෘෂ්ණාවට පරිවාර බැවින් පටිච්චසමුප්පාදයේ අනුව පဋාණ දේශනයේ අනුව මේ තෘෂ්ණාව වැඩ ක්‍රම හත මේ පහකට බෙදෙනවා. සමුදය සත්‍ය කොටස් පහකට බෙදෙනවා. ඒ ගැන විස්තරයක් දැන් කියන්නේ නැහැ කාලේ මන්දිර වෙන නිසා. ඊළඟට නිරෝධ සත්‍ය කියන්නේ මොකක්ද? නිරෝධේ නිරෝධය කියලා කියන්නේ ඒකත් වචන දෙකක් එකතු වෙලා හැදිච්ච පදයක්. නී කියන උපසර්ගයයි රෝධ කියන නාම පදයයි. නී කියන උපසර්ගයෙන් කියවෙන්නේ නැත කියන තේරුම. රෝධ කියන මේ නාම පදයෙන් කියවෙන්නේ චාරක. චාරක කියන්නේ බන්ධනාගාරය. බන්ධනාගාරයේ පාලියෙන් කියන චාරක කියලා. චාරක කියන්නේ වද දෙන හසුරුවන ස්ථානය. කළ කර්මයන්ට කළ වරදට අනුව දඬුවම් විඳින ස්ථානයේ නම චාරක කියලා. ඒක රෝධ කියන වචනයෙන් හඳුන්වනවා. චාරක කියන්නේ බන්ධනාගාර රෝධ. ඒ රෝධ කියන්නේ මේ බන්ධනාගාරයක් නැති තැන නිරෝධ කියලා හඳුන්වනවා. බන්ධනාගාර කියන්නේ කොහෙටද? අවීචේ පතම් භවග්‍රේ දක්වා තිස්සේ භූමිතලෙම බන්ධනාගාරයක්. ඒ වගේම දසදහස්සක් කළ කෙලලක්ෂයක්සක් වල අනන්ත පරිමාණසක් කළ ඔක්කොම බන්ධනාගාරය. කාට බන්ධනාගාර කියන්නේ මක් නිසාද? කළ කර්මයන්ට අනුව විපාක නිදෙන තැන් නිසායි. දෙවලව මනුලව බඹලව සම්පත් තියනවා කියලා අපි හිතනවා. නමුත් ඒ තැන් වලත් අපි වද විඳිනවා මොනවාද? උත්පත්ති ලැබුවා, ආයුෂ ගෙවි ගෙවි ගිහිල්ලා ආයුෂයගේ අවසානයේ චුත වෙනවා. එතකොට ජාති ජරා මරණ තියෙනවානේ බඹලෝ ගියා. ඒක එක්තරා දඬුවමක්. නිසා දඬුවම් වලින් වැළකෙන්න බෑ මේ ලෝකයේ ඇතුලේ කිසි තැනකදී. කුසල කර්මයන්ගේ ප්‍රතිඵල වශයෙන් දඬුවම් විඳිනවා. අකුසල කර්මයන්ගේ ප්‍රතිඵල වශයෙන් සතර පහ දඬුවම් විඳිනවා. එනිසා මේ විදිහට දඬුවම් විඳින කරන කර්මයට අනුව ප්‍රතිඵල විඳින සම්බැවින් ලෝක ධාතු ඔක්කොම බන්ධනාගාර හැටියට බුද්ධ වචනේ හැදින්වෙනවා. එනි බන්ධනාගාරයක් නැති තැන තමයි නිරෝධ කියලා හඳුන්වන්නේ. එනවා සාන්ත නිර්වාණ ධාතුවයි. ඊළඟට මාර්ගය නමින් මෙතන හඳුන්වන්නේ මග්ගෝති පටිපදා. මග්ගෝ කියන්නේ ප්‍රතිපදාවයි. දැන් මේ කියන්නේ දුක්ඛ සත්‍ය නම් මේකයි, සමුදය සත්‍ය නම් මේකයි, නිරෝධ සත්‍ය නම් මේකයි කියලා හරියටියට ආબોධ කරගන්නා වූ ධර්මතා අතුරින් අංග 8ක් තියෙනවා. ඔය 8 දෙනා එකතු වෙලා තමයි මේ ආબોධය ඇති කරගන්නේ. කාමාචර කුසල්, ඥාන කුසල් වැඩිීමේදී මේ මාර්ග අංග 8 එකවර පහළවන්නේ නැහැ. සමාත අඩුම ගානේ 4, මධ්‍යම ගානේ 5, වැඩිම ගානේ 6ක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ 8 දෙනාම එකතු වෙනවා සෝතාපට්ටි මග්ග චිත්තයේදී. එවාගෙම සකදාගාමී මග්ග, අනාගාමී මග්ග, අරහත් මග්ග කියන්නේ මාර්ග සිත් 4ේදී මේ 8 දෙනාම එකතු වෙලා පුදුම විදිහේ සංග්‍රාමයක් කරනවා. ඵල සිත්වලත් ඔය 8 දෙනා ඒ විදිහටම යෙදෙනවා. ඒ කියන්නේ මේ මාර්ගාංග 8 අනිකුත් චිත්තචෛසික ධර්මයන්ගේ සහයෝගය ලබාගෙන කවදාකවා සිහිනකින්වත් නොදුටුවා වූ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරගන්නවා. නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරගනිමින් දුක්ඛ සත්‍යය පිරිසිඳ ආબોධ කරගන්නවා. සමුදය සත්‍යය ප්‍රහාණය කරමින් ආબોධ කරගන්නවා. මාර්ග සත්‍යය මේ සම්පූර්ණ කරමින් වඩමින් ආબોධ කරගන්නවා. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් අරමුණු කරගෙන ආબોධ කරගන්නවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් එකම චිත්තක්ෂණයකදී ආબોධ කර ගන්න අවස්ථාව තමයි මේ මාර්ග චිත්තක්ෂණී කියන්නේ. එතකොට ඔය අවස්ථාවේ තමයි සරුවක්යන් වහන්සේ දේශනා කොට වදාළේ මේ කියන්නේ චතුරාර්ය සත්‍ය ආબોධ වෙන පිළිවෙල. දැන් අපි සලකා බලමු දුක්ඛය කියන්නේ පංච උපාදානස්කන්ධයට නමක්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. යටින් කියනකොට උස්කන්ධ පහ දුක්ඛ සත්‍යයයි. දුක්ඛං තේගුමකං වත්තං තණ්හා සමුදයෝ භවේ. නිරෝධෝ නාම නිබ්බාණං මග්ගෝ ලෝකුත්තරෝ මතු. මේ සංග්‍රහ ගාථාවෙන් කියවෙනවා චතුරාර්ය සත්‍යය. දැන් අපි සලකා බලන්න ඕනේ අපේ ස්කන්ධ సంతානයේ දිසට ඇල චතුරාර්ය සත්‍ය අහුලන හැටි. අපිට තියෙනවා රූපස්කන්ධයක් නේද? මේ රූපස්කන්ධයේ අර වගේම රූප කලාප ගොඩක් එකතු වෙලා ශනියක් ශනියක් පාසා ඇති වෙවි නැති වෙවි යන බැවින් අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළෙන බැවින් දුක්ඛයි. කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. මේ අනිත්‍ය දුක්ඛ අනත්ත බැවින් හිතේනෝ පීලන සංකත සංකාප විපරිණාම කියන තේරුම් හතර. පීලන සංකත සංකාප විපරිණාම. පීලන කියන්නේ මේ රූපස්කන්ධේ නිරතුරුවම ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළෙනවා. සංකත කියන්නේ මේක නැවත නැවත හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙනවා. සංතාප කියන්නේ ඇතිවීම නැතිවීම දෙකෙන් නිතරම තවෙනවා. විපරිණාම කියන්නේ කොයි තරම් මේත ප්‍රත්‍ය එකතු කරතත් වෙනස් වෙලා යනවා. මේ තේරුම් අතරින් යුක්ත බැවින් මේ රූපස්කන්ධයේ දුක්ඛාරිය සත්‍යයයි. ඔය වගේ රූපස්කන්ධයේ කෙරෙහි ආශාව උපදවනවා. මේ රූපස්කන්ධයේ හොඳයි සැපයි ආපතයි වාසනාවයි ලස්සනයි කියලා ඒකට ආශා කරනවා. ඒක සමුදය සත්‍යයයි. ඊළඟට මේ සමුදය සත්‍ය නිසා නැවත නැවත කුසල අකුසල දෙක රැස් කරනවා. එයින් නැවත කර්ම රැස් කිරීමෙන් ස්කන්ධ පරම්පරාව ඉදිරියට භව සංසාරය යනවා. ඊළඟට මේ තෘෂ්ණාව යම් වෙලාවක අපේ సంతාන තුලින් සතර මාර්ගඥාන ප්‍රතිලාභයෙන් නැසෙනවා නම් ඒක නිරෝධ සත්‍යයයි. නිරෝධය සාක්ෂාත් කරගන්නා වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයයි. ඔය විදිහට රූපස්කන්ධය ගැන වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහම ගැන අපි සම්වර්ෂණය කරන්නට ඕනේ. ඔය වගේම චක්ඛු සෝත ගාන ජීවා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍රස්තව්‍ය ධර්ම මේවා එකක් එකක් ගානේ චතුරාරි සත්‍යයට හරවන්න අපි පුරුදු වෙන්නට ඕනේ. ඒ වගේම චක්ඛු ධාතු රූප ධාතු චක්ඛු විඥාන ධාතු ආදී අටලොස් ධාතු අනුව චතුරාරි සත්‍යයට අපි යොමු කරන්න පුරුදු වෙන්නට ඕනේ. අපි මලක් පූජා කරතත් මේ මල පවා චතුරාරි සත්‍යයට අපි හරවන්නට ඕනේ. මේ මලේ තියෙන රූප කලාප අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි පීලන සංකත සංතාප විපරිණාම ස්වභාව යුක්ත බැවින් දුක්ඛ සත්‍යයයි. එවාගේ මේ තාසා කරන තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථ යුක්ත වන බැවින් දුක්ඛ සමුදය සත්‍යයයි. මේ කියන මල කෙරෙහි ඒ කියන සමුදය සත්‍යය ප්‍රහාණය කිරීමේදී පහළ වෙන නිස්සාරණ විවේක අසංග තමත අර්ථයෙන් යුක්ත වෙන ශාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධ සත්‍යයයි. මෙසේ දුක්ඛ සත්‍යයේ පිරිසිඳමින් ආબોධ කරන සමුදය සත්‍යයේ ප්‍රහාණය කරමින් ආબોධ කරන නිරෝධ සත්‍යයේ සාක්ෂාත් කරන නීයාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්වාගත වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයයි. අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කළ මෙම ගාම්භීර වූ දුරුදාස වූ දුරුනුබෝධ වූ ශාන්ත වූ ප්‍රනීත වූ අතර්කාවචර වූ නිපුන වූ පණ්ඩිත වේදනීය වූ චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධ කර ගැනීම පිණිසම මගේ මේ මානසිකාර්ය කුසලයේ භාවනා කුසලයේ හේතු උපනිශ්‍රේ වේවා කියලා මල පූජා කළොට අදිෂ්ඨාන කරගන්. මේ වාගේ සෑම කරුණක්ම චතුරාර්ය සත්‍යයට හරවන් දැත පුරුදු වීමෙන් අපට නිරන්තරයෙන්ම ජඹුරු කුසල ධර්මයන් රසපාත් කරගන්න පුළුවන් වෙනවා. කිනුතුන් අහලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ භාවනා කර්මස්ථාන 21ක්. එයින් අන්තිමට තියෙන ආර්ය සත්‍ය විදර්ශනාව. නමුත් මේක ජඹුරුයි කියලා හිතන්න එපා. මේ ජඹුරු තමයි. නමුත් ඒක අපි තේරුම් ගත්තාම අපට නොජඹුරු විදිහට වටහා ගනිමින් භාවනා නගන්න පුළුවන් වෙනවා. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළද මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම අපි ආත්‍රේ කාලයේ දවල් කාලයේ සිටිය දන්නට ඕනේ. බුදුරජාන් වහන්සේ සත්‍ය සංයුක්ත දේශනාවේ සඳහන් කරලා තියෙනවා මහණෙනි තොප යම් කෙනෙකුගේදී අනුකම්පා කරනවා නම් යම් කෙනෙක් තොපගේ වචනයට අහුන්කම් දෙනවා නම් පිළිගන්නවා නම් ඒ සෑම දිනාටම ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අනුශාසනා කෙරෙත්වා කියලා අනුශාසනා කරලා තියෙනවා. එනිසා පිසියෙලම දෙන ඕනෝන් කෙරෙහි අනුකම්පා කරන අය ඕනෝන් කියන ධර්ම කාරණාව පිළිගන්නා අය එනිසා අපි නිරතුරුවම කොයි විදිහකින් හරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ ආකාරයෙන් චතුරාර්ය සත්‍ය තේරුම් කර දීමට තේරුම් ගැනීමට උනන්දු වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ අපට මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබුණොත් මතු භවයකදී හරි යම් කිසි බුදුසසුනකදී හරි ඊටාම සුවසේ ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිර්වාණය සාක්ෂාත් කරගන්න හේතු වාසනා වෙනවා. එනිසා තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂයක් උනුල්ලෙහි බෝධිසම්භාවර පුරා බොමුලාරා වැඩිදගෙන සමන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත්ති වදාලා 45 වසර මුළුල්ලෙහිම දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ තුලින් සූවිසාසංකේ 9 කෝටි 60 ලක්ෂයක් දෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් පුර පමුණුවා වදාලා තමන් වහන්සේද ආයුෂාගේ කෙළවර අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් ලැබියා. තාතන් වහන්සේලා පිරිනිවන් වුණා. සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණා. සසු ජනතාව කර්මාරූපෝ මිය පරලොව ගියා. රදේත විහාරස්ථාන රාජධානි යන් පුකුණු මාලිගාසයල නස්තාවශේෂ වුණා. මේ විදිහට හිත ඇති හිත නැති සෑම සංස්කාරයක් අද කාලයේ තියෙන ඉරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වතයන් විශාල වස්තු. ජවල් දොරවල් ඉඩකඩම් යාන වාහන මිල මුදල් ආදී පාරිභෝගික වස්තු. කෑමින් බීමින් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් ඇතින් පරිහරණය කරන ආත්භාව සියල්ල ශනියක් ශනියක් පාසා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීමින් නැතිවීමෙන් පෙළෙන බැවින් දුකයි. කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීල සංස්කාර දුක්ඛාරි සත්‍යයි. දුක ඇති කරන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි. දුක සමුදය නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩි යෙතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරි සත්‍යයි. අනන්ත අපරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් මුළුල්ලේ පිරූ පාරමී බෙලෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර සාන්තාමා මහ නිවන් සුව වැළඳුවා. සසර දුක් පරණය කොට කෙලෙස් කිනමල නිවාසාන්ත නිවන සනසී වදාළේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේට අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපට මේ ජීවිතේ පුරා දස්පස් කරන සෑම කුසලයක්ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. සීලේක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ මාර්ග පින්කම සිද්ධ කරන් ලබන්නේ කෑගල්ල තල්ගහවත්ත මුලගොඩ බාදයෙන් පදිංචි විශ්‍රාමලත් ආචාර්යනි දමයන්ති අභේ වික්‍රම ගුරු මාතාව එවාගේම ධර්මසිරි විජේරාමාන්න මහත්මයා ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු දුදරු පිරිස විශේෂ ආරමුණු වශයෙන් 2002 වර්ෂයේදී මිය පරලොව ගියේ හෙන්රි අභේ වික්‍රම පියතුමානන්ට 2004 වර්ෂයේදී අභාවප්‍රාප්ත යසවැති අභේ වික්‍රම මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම. නඩගොඩ පදිංචිව සිට මියගේ DS විජේමාන පේතුමාහා ඇසලින් විජේමාන මෑණියන්ට පින් අනුමෝදන් කිරීම. මාවනැල්ල දැද්දවැල පදිංචිව සිට මියගේ RM තිකිරිබණ්ඩා පේතුමාහා කොස්වත්ත හීනටි කුඹුර පදිංචි ආර්යසේන මහතාගේ දෙමාපියන්ද පින් අනුමෝදන් කිරීම. පවුලේ මියගිය අනෙක් ඥාතීන්ද පින් අනුමෝදනා කිරීම. සංසාරයේ අතරමං වී සිටින මන්ද බුද්ධිකෝ සීලු දෙනාට පින් පැමිණවීම. කණවිරුවන් රටේ යුක්තිසාගත පාලක පක්ෂයට එවගේ පූජ්‍ය දරණාගම කුසලධාම හිමි ස්වාමින් වහන්සේ ප්‍රධාන බෞද්ධ නාලිකාවේ සේවක සැමට දීර්ඝායුෂ නිරෝග සුව ප්‍රාර්ථනා කිරීම සහ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සීලම සංඝ රත්නයේට ආශිර්වාද පැතීම. මේ විදිහේ සංකල්පනා සිතේ දරාගෙන ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත් වූ කුසල සම්භාර ධර්මය අභාව ප්‍රාප්ත වූ මෞපිය උතුමන් ඇතුළු සීල දනාට සුගති සම්පත් කෙළවර අග්‍ර අමා මහ නිවන් සෝපිනිස හේතු වේවා. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වදීවි. ඓශ්වර්යයෙන් වැඩි දුණුවේ මේ පින් වාසමට දේව ආරක්ෂාවද සලසා දෙත්වා. තතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා. හිතායතමෙද සෑම සත්නත මේ කුසලේ ලොවේ ලෝතුරා සෝපිනිස වේවා. මෙතකින් මේ රස්පත් කර ගන්න අලද කුසල ආනිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රා අනුභව බලයෙන් පින්වත් විශ්‍රාමලත් ආචාර්යනී දමයන්ති අබේ වික්‍රම ගුරු මාතාවහ ධර්මසිරි විජේමාන මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාටම සහභාගී වූ සමටත් මෙලොව ආයුරාරෝග්‍ය සැපත ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් වී දෙලොව ජයගෙන සපිරිවරින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවේසන සේවදාල අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං. සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා. භාවනාභිරතා වන්තු ගච්ඡන්තු දේවතා ගතා. සීලේක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජාවෙන් සීල ආකාරයෙන් සිද්ධ කරගත් කුසල ආනිසංස බලෙන් පින්වත් සැමට දෙලොව සුභසිත කෙලවර සාන්ත අමා මහ නිවන් සුවත් වේවා. ශාස්නාව පැවැත්වූයේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයමී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.